ඒ මගින් එය වර්ධනය වෙමින් පවතින්නේ කොයි දිශාවට? තීන්දුකට යුත්තේ ඒ අනුව. එතකොට අපි ගන්නවා චීනය 1949 මහජන විප්ලවයක් සාක්ෂාත් කරපු ඉෂ්ට කරගන්න පුරාණ. ඒ පැවතිච්ච චීන කාර්යසක්ගේ අධිරාජ්‍යයක පාලනය 49 දී මාමෝෂේ තුන්ගේ නායකත්වය යටතේ කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් පෙරලා ඒක විප්ලවවාදී පරිවර්තනය. පරණ ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එය නිශ්චිතවම විප්ලවවාදී වෙනසක් හැටියට නාසීකරණය කරගත්තා. ඒකට ලෝකයේ විප්ලවවාදීන්ගේ සහාය පරිදි එක්කී කියන කාරණාවත් අවධානය. නමුත් ඒ தത്വෙදී අපි තවත් කාරණාවක් එක්කම පැහැදිලි කරනවා. මූලික විප්ලවවාදී தത്വෙ පිළිගැනීමෙන් වෙන කලක් නැහැ. අපි එතනදී පැහැදිලි කරලා දුන්නා ජාත්‍යන්තර කම්කරු පාර්ශ්වයට චීනයේ කම්කරුවන්ට වගේ මේ විප්ලවයෙන් බලයට පත් වෙලා ඉන්නේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ජාත්‍යන්තර විප්ලවයට පටන් අතු. නමුත් චීන විප්ලවයට ජාත්‍යන්තර විප්ලවයෙන් තොරව මේ නිසා චීන කම්කරු ප්‍රත්‍ය මූලිකත්වය ගත යුතුව කියනවා තමන් මත පැටවී පවතින ජලින්වාදී නායකත්වය පෙරලා දක්වමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදින නායකත්වයක් ලෙසට පත් කරගන්න. අපි මේ කරුණු අවධාරණය කරමු. නමුත් මේ සාක්ෂාත් වුණේ නැති බව අපි හැමෝම දන්නවා. එහි ප්‍රතිඵලයක් ඇටියදයි චීනය අද නුන දීලා තියෙන අර්බුදය එක දිගට මුහුණ දෙන්න සියලු අර්බුදයන් වගේම ඇති වෙලා තියෙන්නේ ඒ ඓතිහාසික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වැඩ පිළිවෙලකුයි අපි දැන් චීනයට ලෝක කම්කරු පන්තිකා යෝජනා කළේ යුත්තේ අපි කරන්නේ ඒකයි. මාඕ තේතුන්ගේ තනි රටේ සමාජවාදය, රුසියාවේ ස්ටැලින්ගේ තනි රටේ සමාජවාදය වගේම බරපතල අර්බුදයකට මුහුණ දුන්න 1950 ගණන් 60 ගණන් වන විට ඒකට මම්මුලා සාගත ලෙස මාඕ සේතුන් දක්වපු ප්‍රතිචාරයක් තමයි 1960 ගණන් මැදදී 1965-66 කාල පරිච්ඡේදයේදී ඔහු දියත් කරපු සංස්කෘතික විප්ලවය. ඒ මගින් ධනවාදය නැතිගෙන එනවා. ඒක මැඩීම සඳහා සංස්කෘතික විප්ලවයක් කළ යුතු කියනවා. කම්කරුවෝ දැන් ගම්වලට ගිහිල්ලා ගම්වල මිනිස්සු බලහත්කාරයෙන් කම්කරු මතක කිරීමේ වැඩ පිළිවෙලකට යෙදී ගත යුතු කියනවා. මේ ආකාර වූ අතිශය විනාශකාරී, ඒ කියන්නේ ස්ටැලින් බලහත්කාරයෙන් සාමු හිමි ගොවිපළවල් හදන්නේ 1928-29 කාල පරිච්ඡේදයේදී රුසියාවේ කරා හා සමාන වූ වැඩ මම්මුලා සාගත ලෙස මාඕ සේතුන් දියත් කරා 1966-67 කාල පරිච්ඡේදය. එම බරපතල අර්බුදය උග්‍ර කරාමසක්ක සමනය කරේ නැහැ කියන්නේ. මේ තත්ිය යටතේ 1970 ගණන් අතර යනකොට මාඕ සේතුන් ළඟම සමීපතම නායකයෙකු වූ දෙන් ෂියාපොන් යෝජනා කරේ ධනවාදී මාවතට අපි දැන් ඇවිත් ඉතිරි වෙනවා. ඒක නිසා චීන මාවත සමාජවාදී අපි සම්මත කරගන්න යුතුව තියෙනවා කියන ආකාරයට වැඩ පිළිවෙල කියන්න. දැන් මේ සඳහා අධිරාජ්‍යවාදී චීනය තුළ මාවත සේතුන් යටතේ පරණගිතු අර්බුදේ යාමින් පාවිච්චි කරමින් ඒක උපයෝගී කරමින් චීනය තුළට ජලිවතාවක් වඩාවා දෙමින් 1949 යුද්ධ වූ විප්ලවය ආපසු හරවන්න වැඩ ආරම්භ කරලා තිබුණා. 1973 දී රිචඩ් නික්සන් ඇමරිකානු ජනාධිපති චීනයට කරපු සංචාරය මාඕ ජීව දුන්න අතර සිටි මේකේ තීරණාත්මක සංවිධානයක්. ඒ මගින් ඔවුන් දොර අරගත්තේ චීනයට කඩාවැදීම සඳහා. එහි ප්‍රතිඵල වශයෙන් දර්ශියාපෙන්නේ පිළිවෙත් ශක්තිමත් උනේ ඔවුන් ධනවාදී තුනක් තාපන වැඩ පිළිවෙලක් චීනය තුළ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මේ වැඩපිළිවෙල ලංකාවේ JR ආවර්තන ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලට වැඩි වෙනස් නැහැ. ලාභ ශ්‍රමය අධිරාජ්‍යවාදී කොම්පැනි කාර්යයන්ට ජාත්‍යන්තර සංගතවලට විකුණලා ගැපීමේ ධනපති ක්‍රමයක් ධනපති කල්ලි කණ්ඩායම් නිර්මාණය කිරීමේ ක්‍රමයක් හැටියටයි මේක ඉස්මතු වෙන්නේ කියන්නේ නෑ. මේ විදිහට විදහස් වෙළඳ කලාප විවෘත කරගෙන අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය කිරීමට අතුල් කරගෙන ඇතිකරගෙන තිබු වර්ධනය මහජනතාව කම්කරුපන්තිය දිගු කාලීනව ඉවසා හිටියේ නැහැ. කම්කරුපන්තිය කෙරෙන්නම මේකට එරෙහිව බරපතල විරෝධයක් සටන්කාමී ලෙස මතුවෙන්න පටන් ගත්තා. 1980 ගණන් ගත වෙනකොට තිනන්මන් චතුරස්සයේ ඝාතනයේදී සමුල ඝාතනයේ මඩින්න දැන්ටි අපුන්ගේ පාලනයට සිද්ධ වුණේ ඒ කම්කරුපන්තික විරෝධය. මේ අධිරාජ්‍යවාදී සංගත විසින් තිරක්කීන ලෙස පවත්වාගෙන යන කරගෙන යන ශ්‍රම සූදානම්යට එරෙහිව පටන් ඒ මගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිති තවදුරටත් මඩි මඩින් ලැබූ පාලන ක්‍රමයක් බවට දීන පාලන ක්‍රමය පස්සුණා එතුන්නේ ආසන. දැන් මේ තත්ත්වය යටතේ කීමය වූ වාර්ෂිකව වර්ධන වේගයන් අත්පත් කරගත්තා. 112 113 වර්ධන වේගයන් ලෝකේ කොයිදම රටක්වත් ඒ ආස්වම කරේ නැහැ. 1900 අනුගණ 2000 ගණන් වෙනකොට නමුත් මේවා අර්බුදයන්ගේ තොර වූ ඒවා නෙවෙයි. ඒ තත්ත්වය යටතේ චීනයට සිද්ධ වෙන්නේ විවිධ ආකාර ධනපති ක්‍රමයේම ප්‍රතිසංස්කරණ ඇති කරගෙන මහජනතාවගෙන් පැනනැගිය හැකි විප්ලවවාදී විරෝධයක් නැඩගෙන ඉදිරියට යාම සඳහා කොමුණාවන් මේ වෙනකොට මේ 112 ධාතුනේ වර්ධන වේගය අඩම් වැඩිලා තියෙනවා 107 මාරට. ඒ ඇයිද ගත්තොත් ලංකාවේ මහින්ද රාජපක්ෂ දෙන්නුම් කරපු වර්ධන වේගයට වඩා අඩු මට්ටමට චීනයේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය දැන් 2015 වෙනකොට අඩම් වැඩිලා තියෙනවා. කර්මාන්ත වැහෙන ලක්ෂ දශලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා අහිමි වෙනවා. මේ තත්ත්වය ඇතුලේ පෞද්ගලික සතියේ බැංකුවල පොලිමරේ වන් කරගෙන ප්‍රාග්ධනය මුදාහැරීමේ වැඩපිළිවෙළවල් චීන පාලන තන්ත්‍රය විසින් කරනවා. කම්කරු පන්තියේ නැගිටීම් වාව ගන්න බැරි වෙයි කියලා. නමුත් මේ එකක්වත් විසඳුම් ඔවුන්ට ගෙන්නේ නැහැ. දැන් මේ තත්ත්වය ඇතුලේදී චීනය අවුදිය කාල පරිච්ඡේදයේ ලබාපු ආර්ථික වර්ධනය ප්‍රතිඵලයක් ලෝකයේ දෙවැනි පෝසත්ම රට බවට වත්කම් මතින් පෝසත්ම රට බවට පත් කරලා තියෙනවා. ඇමරිකාව විතරයි ඒක දෙවැනි. දැන් මේ මගින් ඔප්පු කරන්න හදනවා ස්ටැලින්වාදී ලකිරණේ සමාජවාදී සාධකවාදී ඔව් අමාරුකමින් නැතිින් යනවා තමයි. ඒ තනි රටේ සමාජවාදීන් වර්ධනයන් ගන්න පුළුවන්නේ රක්ෂාවල් සම්පාදනය කරන්න පුළුවන්නේ මහජනතාවගේ විනාශයට ලබා ගන්නා වූ මේ වර්ධනයන් සමාජවාදීන්ගේ අනුමැතිය ලබන්නේ නැහැ. එහෙම අනුමැතිය ලබනවා නම් අපි ඇයි ගෝඨාභය රාජපක්ෂගේ කොළඹ අලංකරණ කරන වැඩ පිළිවෙලට සහයෝගය දෙන්නේ නැත්තේ? මුඩු කුල මිනිසු ගරෝලා උකුල්ලලා කුපුල් කුඩු වල වගේ තත් නිවාස වලට දාකලා ගෙනියනවා වැඩ පිළිවෙල. කොළඹ අලංකාරය ඒක දැන් මොකද්ද තරරාවකින් ගිය මාන දෙක ඉස්සරහල ලෝකයේ වැඩිම වේගයෙන්ම දිනු වන නගරය කොළඹ නගරයේ කියලා මොකද්ද පම්පෝජක් ගාලා ගෝඨාභය රාජවක්කයි මහින්ද රාජවක්කයි දෙන්නම විනවන්තම් රැඳ කරගෙන උඩ තැනගෙන මේවා ආස්තන් නු මේක තමයි අයිච්චරද කියගෙන අපි අනුමත කරන්නේ නැහැ. මහජනතාවගේ අයිතිවාසිකම් රැකගනි. මහජනතාවගේ අනුමැතිය ගන්න. කරන වන්දනය කුලී සමාජවාදී නැතිවෙද අපි අනුමත කරන්නේ. අපි සටන් කරන්නේ වෙන ක්‍රමයක් ස්ථාපිත කිරීමකට. මහ ජනතාව වැඩගෙන මහ ජනතාවට ඉතිරදායක වන මහ ජනතාව මරාගෙන ඝාතනය කරගෙන ගෙන්න ගන්න සංවර්ධනය එපා. ඒක සමාජවාදී කියනවා. කොහොමනම් ඇමරිකාවට මේ ආර්ථික වර්ධනය සහිත චීනය දැන් අභියෝගයක් තර්ජනයක් වෙලා තියෙනවා. චීනය තුළ ලාභෝපද්දන්නේ ඇමරිකානු සමාගම්මයි. චීනය තුළ නිෂ්පාදනය කරන කම්පියුටර් එකක් ඩොලර් 200කට පිටින කම්පියුටර් එකක් නම් ඒ කම්පියුටර් එකෙන් ඩොලර් 175කට වැඩි ප්‍රමාණයක් ආපහු යන්නේ ඇමරිකාවට. චීනයේ ඉතුරුමැද කොච්චරයි? ඒකෙනු පංගුවයි නිලධාරි කන්නේ මඩි ගහලා ඉතර පස්සේ කම්කරුවාට වෙනවා. එහෙම වුණා ඇමරිකාව චලකන මේ ලාභ ශ්‍රම වෙනත පොළ Tamanne තනි කුට්ටියකට ගන්නේ. මොකටද අපි නිලධාරි තන්ත්‍රයකට කප්පන් දෙවාගෙන තියෙන්නේ? ඒක බඩගෙරුවිට තෙල් සම්බන්ධයෙන් උන් ව්‍යාපාරයේ වගේ සෞදි අරාබිය පාවිච්චි කරගෙන අනිකුත් ඔක්කොම ධනපති පාලන තන්ත්‍රයන් උතල පාවිච්චි කරගෙන තමයි ඇමරිකානු අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ෆ්‍රාන්ස් අධිරාජ්‍යවාදී ඔය තෙල් දින් කොල්ලේ වත්තෙම ගියේ දැන් ගන්න ගණනාවක් තියෙනවා. ඒක සෑහෙන්නේ නැහැ. ධනපති ක්‍රමයේ අනුදේ වෙනකොට බ්ලාබරේතු පහළ යනකොට ලාභ පොඩි මිරිකෙන්න පටන් ගත්තාම වඩ වඩා මිරිකලා ලාභ උපයීමේ තැනට අධිරාජ්‍යවාදී පද්ධතිය තල්ලු වෙනවා. එතකොට වැඩකරන තමන්ට ගැති පාලකයන් තල්ලු කරලාගෙන තමන්ගේ තනිබුක්තිය මේ සම්පත් පිළිපා ගැනීම වුවමනාවෙන් මඩින තැනට අධිරාජ්‍යවාදී පත් වෙනවා. ඒ මදි තමයි ලෝක යුද්ධ කරා අරුව සැපයෙන්නේ අධිරාජ්‍යවාදීට. දැන් චීන සම්බන්ධයෙන් ඇමරිකාවේ ආකාරය ඒ ආකාරයයි. ඒ නිසා චීනයේ ලැබුණ වැටලීමේ වැඩ රාජ්‍ය තාන්ත්‍රික ලෙස සහ මිලිටරි ආකාරයට උන් කරගෙන යනවා. ඒකේ කොටසක් ඇතුළේ තමයි චීනය දැන් සැලසුම් කරන කියන නාවික සෙල් මාවත මේ කලාපේ ප්‍රධාන මරායන් ලංගුරාදී පකිස්තානයේ ලංකාවේ බුරුමේ පිළිමේ වරාය බලනලාගේ ඇදෙන නාවික බල මධ්‍යස්ථාන ගොන් වැලා ඒකට අපළු වැල මුතු වැල කියලා සටහන් වෙනවා. මේ විදිහට සැලසුම් කරනවා. ඒවා කඩක් කප්පල් කිරීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදී ඉස්පතා මැදියා ලංකාවේ විතරක් නෙමෙයි මේක වොෂින්ටන් පෝස්ට් වල බලවේග පත්‍රය ඒ බලවේග ලිපිය ඒකේ ම සංගාමනේ තායිවානයේ මේ හා සමානවම වරායට මූද ගොඩ කරලා ප්‍රදේශ ඈතගෙන කෙරෙන වර්ධන වැඩ පිළිවෙලක් කීනිය අනුගමනය කරනවා. වියට්නාමයේ එක කරනවා. පිලිපීනයේ එක කරනවා. මේ ආකාර දේවල් ලෝකෙ පුරාම කරනවා. ඒ අමතරම ඇමරිකානු අධිරාජ්‍යවාදී ප්‍රකෝපකාරී ලෙස මැදිහත් වෙනවා. පිලිපීනයේ පාලකයන් පාවිච්චි කරගෙන වියට්නාමයේ පාලකයන් පාවිච්චි කරගෙන කීනයේ වැඩ කඩකප්පල් කිරීම සඳහා ලංකාවේ කෙරෙන්නේ වැඩේ. මේක නිසා මේ චීනය මම්මුලාවෙන් තමන්ගේ ලාභ පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගන්න උත්සාහයන්ට සාමකාමී ලෙස වැඩෙන්න අධිරාජ්‍යවාදීව ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රාථමික සත්‍යය අවබෝධ කරගෙනයි මාක්ස්වාදී හැටියට අපි හැමදාම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ අවධාරණය කරේ ජන්මසු විචිකරණ වලින්. මේ තනි රටේ සමාජවාද හදනවා කියන එක මුලාවක්, මිත්‍යාවක්. ඒක අධිරාජ්‍යවාදයට අවසානයේදී මේ රටවල් දොදුරු කිරීමේ වැඩ පිළිවෙලක්. ඒ රුසියාවේ වුණේ එක ඒක චීනේ වෙන්නේ ඒක තේරුම මම්මුලාවෙන් මේ තනි රටේ ඉන්න සමාජවාදී විද්‍යාත් තන්ත්‍රයේ වරප්‍රසාද කරගැනීම සඳහා යන සමාජවාදී ඉන්නා සමාජවාදී රැකීම සඳහා නිලධාරි තන්ත්‍රය වැඩිහත් වෙන්නේ වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි ඒ වුණු මම්මුලාවෙන් උත්සාහ කරනවා කොහොමද Tamange කර රැකගන්න මේ ක්‍රමයකට කොහොමද Tamange වරප්‍රසාද කරගන්න දැන් සැලින්නේ කරා ඒ වගේම මානසේ තුනේ කරා ඒක දැන් සීයේ නිරාකරණය උමු උත්සාහ කර ඒකට තමයි මහින්ද රාජපක්ෂාල දෙනු මෙහෙ වැඩ කරන්නේ ඒක එවුන්ගේ ප්‍රාණ ආරක්ෂාව සඳහා කරන වැඩ හැබැයි උන්ක කෙරෙන්නේ නැහැ මොකද අධිරාජ්‍යවාදී ලෝකය තුළ ඔකට ඉඩක් නැහැ ඒ නිසායි ලෝක සමාජවාදී සඳහා රටන තමන්ගේ රටේ මේ රාජපක්ෂවරුන්ට මෛත්‍රී පාල දමාගෙන තව එකෙක් දමාගෙන එහෙම නැත්නම් මේ නිර්මාණාත්මක දේවල් කියන වගේ දැන් ජේඩීපී එක ශක්තිමත් කරගෙන මේව විසඳන්න පුළුවන් කම නැහැ. ලෝක අන්තර්ජාල පන්තියම බලයට ගෙන ආනිතු කියන එක අමාරු දක. නමුත් ඒක තමයි එකම සත්‍ය විසඳුම. දැන් මේ නැති එක නම් මං හිතන්නේ ඒක නිසා අමරිකාන අධිරාජ්‍යවාදය කීනයක් එක්ක ඕන බුද්ධියක් ගන්න. නෑ. අපි එහෙම. අපි නිශ්චිතව දක්ෂයෙන් කරනවා. අගයීමට ලක් කරනවා. 948 සීන කම්කරුවෝ පීඩිතෝ පාරක් දුන්න අධිරාජ්‍යවාදය. බලදතුමා. විද්‍රෝහී. අපි ඒක අගේ කරමු. අපි ඒක ආරක්ෂා කරමු. එදා සටන් කරාද? අපි කියන්නේ එතන පිළිලයක් අතේ පැවතිච්ච සැලිනවාදී නිලධාරි තන්ත්‍රය මේ අධිරාජ්‍ය විරෝධී විප්ලවවාදී අරගලේ මුළු ශක්තිය විදාරන් වතුරුවන් ලෝකය පුරා එහි ශක්තිය බලපෑම් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒක වැරැද්දුව. 1918 ඔක්තෝබරේ ප්‍රේ ශක්තිය වැරැද්දුව වගේ. ඒකට සීමා තනුව වගේ. අපි ඒකට විරුද්ධව සටන් කරන ප්‍රොක්සි වාදීන්